වීරගුල පොලිස් අසමේ රුක්මලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ එල්ලේ තරංගාවලියක් අවසානයේදී. එම ගැටුමේදී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයන් 10 දෙනෙක් වතු පිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම 10 දෙනාගෙන් 5 දෙනෙක් මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. ඒ වගේම එම ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ පාර්ශවයේම තවත් එක් පුද්ගලයෙක් බිහියනුමකින් තුවාල ලබා ඔහුද වතු පිටිවල රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ වගේම අනෙක් පාර්ශවයේද පුද්ගලයන් 2 දෙනෙකු පහර දීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.